සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්තනිකායේහි සගතක වග්ගයේහි යක්ඛ සංයුතේන සුදත්ත සූත්‍රය. මේ සූත්‍රය දේශනා කිරීමට පාදක වුණේ අනාථපිණ්ඩික සිටුතුමා. භාගතුන් වහන්සේ එක් කලෙක රජගහනුවර සීතවනයේහි වාසය කරන කාලයක අනාථපිණ්ඩික සිටුතුමා සුදත්ත සිටුතුමා කිසියම් කටයුත්තක් සඳහා රජගහනුවරට පැමිණියා. ඔහු මේ කටයුත්තට පැමිණෙච්ච අවස්ථාවේදී ඔහුට අහන්න ලැබුණා, බුද්ධෝ කිර ලෝකේ උප්පන්නෝති, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ සිටිනවායි කියලා. මේ සිදුවීම අසන්න ලැබීමත් සමගම සසර බොහෝ කාලයක් බුද්ධ රත්නයේ මුණ ගැහිමට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සියසින් දැක එවැනි ශාසනයක අග්‍ර උපස්ථායක තනතුර ලබන තරම් මහත් වූ පින් මහිමයක් ප්‍රාර්ථනාවක් සහිතව සිටි මේ අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට යන්න කල්පනා කළත් ඔහුට අදහස් වුණා, අකාලෝකෝ අජ්ජ භගවන්තං දස්සනාය උපසංකමිතුම්, අද බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට සුදුසු කාලය නෙවෙයි, මං ඒ නිසා හෙට උදෑසන ඒ සඳහා පිටත් වෙනවා කියන හැඟීමෙන් ඔහු රාත්‍රියේ නින්දට ගියා. නින්දට ගියත් බුදුරජාණන් වහන්සේ මුණගැහිම පිළිබඳව බලවත් ප්‍රසාදයකින් ශ්‍රද්ධාවකින් සතුටෙන් සිටියා වූ අනාථපිණ්ඩික සිටුතුමාට රාත්‍රියේ තුන්වරක් අවදි වුණා එළිවෙයයි කියන හැඟීමෙන්. මේ අතර අනාථපිණ්ඩික සිටුතුමාට මේ ගමන නික්මීම සඳහා ප්‍රදේශයේ දොරටුව අමනුෂ්‍යයන් විසින් විවර කරන ලද බව සඳහන් වෙනවා. සිටුතුමා ගමන පිටත්වීම සඳහා නික්මෙච්ච අවස්ථාවෙහි ආලෝකෝ අන්තර දහයි, ආලෝකය එළිය අතුරුදහන් වුණා, අන්ධකාරෝ පාතුර හෝසි, අන්ධකාරය පහළ වුණා කියලා සඳහන් වෙනවා. ඒ සමග මොහු බියට තැති ගැනීමට පත් වුණා, එතරම් නැවතෙන්න ඕන කියන හැඟීමක් ඇති වුණා. මෙන්න මේ සිදුවීම ඔහුගේ ජීවිතයේහි සම්බුද්ධ ශාසනයේ සුවිශේෂ අවස්ථාවක්. මේ අවස්ථාව දැකලා හිටිය සේවක කෙන යක්ෂයා ඒ අවස්ථාවේදී මේ සිටුතුමාට හැනට කිසියම් ශබ්දයක් ගාථාවක් සඳහන් කළා. සතං හත්ති සතං අස්සා සතං අස්සතරි රතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණි කුණ්ඩලා ඒකස්ස පද වේති හාරස්ස කලං නාගහන්ති සෝලසින්. මෙහිදී මේ යක්ෂයා සඳහන් කරන්නේ මේ සුදත්ත සිටුතුමා ගමන් කරන මේ මාර්ගය යන ගමන කොයිතරම් වැදගත්ද, කොයිතරම් වටිනාද කියන කාරණය මේ ගාථාවෙන් ප්‍රකාශ වෙනවා. යම්කිසි කෙනෙක් ඇතුම් සිය දහසක් නැත්නම් ඇතුම් ලක්ෂයක් බලන්නට, අස්වයන් ලක්ෂයක් බලන්නට, අස්වරත ලක්ෂයක් බලන්නට, මිනි කොණ්ඩොල් වලින් සැරසුණා වූ කන්‍යාවන් ලක්ෂයක් බලන්නට ගමන් කරනවාද, අන්නේ තරම් ධනයක් වස්තුවක් පුද්ගලයන් ප්‍රමාණයක් ලබනවාද, අන්නේ ලැබීම මෙන්න මේ ගමනට සාපේක්ෂව බැලුවොතින් මේ සිරිතුමා පිටත්වීමට බලාපොරොත්තු වන මේ ගමන ඒකස්ස පදවේති හාරස්ස කලං නාගහන්ති සෝලසින්, අරතරං මහත් වූ ධනයක් ලැබීම මේ සිරිතුමාගේ බුද්ධ රත්නය මුණගැහිමට යන ගමනෙන් පියවරෙන් සොළොස් කලාවක්වත් 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරමින් අර සීවක කෙන යක්ෂයා සිරිතුමාට ධෛර්යමත් කරනවා මේ ගමන යාම සඳහා. අභික්ඛම ගහපති, අභික්ඛම ගහපති, අභික්ඛමන්තන්තේ සෙයෝ නෝ පටික්ඛමන්ති, ගෘහපතිය ඔබ ඉදිරියට යන්න, ඔබ ඉදිරියටම යන්න, ආපසු හැරෙන්න එපා කියලා සඳහන් කළා. මෙන්න මේ ප්‍රකාශය සමගම අන්ධකාරය දුර වෙලා ආලෝකය පහළ වෙලා අර සිතෙඟි බිය තැති ගැනීම දුරු වුණා කියලා සඳහන් කරනවා. මෙහෙම ගමන නික්මෙනවා සමගම නැවත වතාවක් අන්ධකාරය ආවා, ආලෝකය පහව ගියා, සිටුතුමා බියට තැති ගැනීමට පත් වුණා. දෙවැනි අවස්ථාවේදීත් මේ සීවක කියන යක්ෂයා සුදත්ත සිටුතුමාට අර කලින් ගාථාම සඳහන් කළා. ඇතුම් අස්වයන් අස්වරත කන්‍යාවන් ලක්ෂයක් බැලීමට යාමට වඩා මේ ගමනෙහි එක පියවරක සොළොස් කලාව ඊටත් වඩා වටිනවා කියලා මේ ගමනට ධෛර්යය ශක්තිය ලබා දෙමින් ගාථාව සඳහන් කළා. දෙවෙනි වතාවත් ධෛර්යය උපදවාගෙන ඉදිරියට යනකොට නැවත ආලෝකය පහළ වුණා, අඳුර දුර වෙලා ගියා. දෙවෙනි වතාව මෙහෙම යන අතරේදී නැවතත් අරතිමුණු අන්ධකාරයේ ආවා, ආලෝකය පහව ගියා. ඒ අවස්ථාවේදී සිටුතුමාට බියත් ඇති ගැනීමක් ඇති වෙච්ච අවස්ථාවේදී සීවක යක්ෂයා නැවතත් සිටුතුමාට අර ගාථාම ප්‍රකාශ කරමින් මේ යන ගමනේ තියෙන වැදගත්කම වටිනාකම සඳහන් කරමින් ඔහුට ඉදිරියට යාමට සිය ධෛර්යය ලබා දුන්නා. මෙන්න මේ සමගම ඉදිරිය බලා ගමන් කළා වූ සුදත්ත සිටුතුමා අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන සමීපයට යන්නට අවස්ථාව ලැබුණා. සුදත්ත සිටුතුමා සීතවනය කරා පැමිණියා. ඒ පැමිණෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර සක්මන් කරමින් මොහුගේ ගමන බලාපොරොත්තුවෙන් ඒ සමීපෙහි වාසය කළා කියලා සඳහන් කළා. මාර්ගය අසල වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙනා වූ මේ අනාථපිණ්ඩික සිටුතුමාට "ඒහි සුදත්තාති" කියලා ආමන්ත්‍රණය කරා. "සුදත් ඔබ එන්න" කියලා ඔහු පිළිගැනීමක් වශයෙන් නම කියලා සඳහන් කළා. අනාථපිණ්ඩික සිටුතුමා බලවත් ප්‍රසාදයට පත් වුණා. "භාගවතුන් වහන්සේ මගේ නම කියලා කතා කරනවා" කියලා බලවත් ප්‍රසාදයෙන් බුදුරජාණන් වහන්සේගේ දෙපා ළඟ පසඟ පිහිටුවල වැඳලා උන්වහන්සේට සිය ගෞරවය පුදකලා. ඒ අතර උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සුවදුක් විමසුවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, "සම්බදාවේ සුඛං සේතේ බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ යෝන ලිම්පති කාමේසු සීති භූතෝ නිරූපදී." යම්කිසි කෙනෙක් කාමයන්හි නොඇලී සිහිල බවට පත්ව උපදි රහිතව වාසය කරනවා නම් පිරිනිවීමට පත්වනා වූ බ්‍රාහ්මණ වූ ඒ පුද්ගලයා හැමදා සුවසේ වාසය කරනවා කියලා සඳහන් කළා. ඊළඟට භාගවතුන් වහන්සේ දේශනා කරනවා, "සම්බා ආසත්තියෝ චත්වා විනේයහදයේ දරං උපසන්තෝ සුඛං සේතේ සන්තිම් පප්පුය චේතසෝ." සියලු තෘෂ්ණාවන් සිඳ හදවත ඇසුරු කළා වූ විඩාව දුරු කරලා සිතෙහි සංසිඳීමට පත්ව උපශාන්ත බවට පත් වුණා වූ කෙනා සුවසේ වාසය කරනවා කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේගේ විරාගී හදවත නිසා උන්වහන්සේ සුවසේ වාසය කරන බවයි සුදත්ත සිටුතුමාට බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කළේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය සඳහා සැවැත් නුවර දේවරම් වෙහෙර වැනි මහා විහාරස්ථාන ඉදි කරලා දාන ආදී පූජා කරලා ශාසනයේ උන්නතියට මහත් වූ සේවයක් සිදු කළා වූ මේ සිටුතුමා මුලින්ම මුණගැහිච්ච අවස්ථාවයි සුදත් සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. "සද්ධාජාතෝ උපසංකමති, උපසංකමේත්වා පෛරුපාසති, පෛරුපාසන්තෝ සෝතං ඕදහති, ඕහිත සෝතෝ ධම්මං සුනාති" ආදී වශයෙන් කීටාගිරි සූත්‍රය වැනි ස්ථානයන්හි දේශනා කරන පරිදි යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හෝ ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඉපදුනා නම් ඔහු මේ තෙරුවන වෙත එළඹෙලා ධර්මාබෝධය කරාම යන බවයි සඳහන් වන්නේ. ඉතින් මේ සිටුමත් බුද්ධ රත්නයේ වෙත එළඹෙලා ධර්ම ශ්‍රවණය කරලා ධර්මාබෝධය කරපු ආකාරයේ බෞද්ධ සාහිත්‍ය තුන අපට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ සූත්‍රයෙන් අපට මූලික වශයෙන් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ බුද්ධ රත්නයේ කියන වචනය සූ පමණින් හදවතෙහි ශ්‍රද්ධාව ඉතිරිය ගොස් මේ සම්බුද්ධ ශාසනයට පිවිසියා වූ උතුම් සත්පුරුෂ ශ්‍රාවකයෙකුගේ මේ සම්බුද්ධ ශාසනයට පැමිණීමේහි සමාරම්භක අවස්ථාවයි මේ සුදත් සූත්‍රයෙන් සනිටුහන් කෙරෙන්නේ. එනිසා ඔබ අප හැම දෙනාමත් තෙරුවන කෙරේ එළඹිලා ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබලා මේ ශාසනයෙන් උතුම් ප්‍රතිඵල ලබන්නට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අප හැම දිනාටම ධර්මාබෝධියම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.